2011 11 වෙනි මාසේ 11 වෙනිදා මූනෝවියෝගිතා පහත යටතේ රජයට තෝරාගත්තා. රජයට ගරගම මුලින්ම 300කින් මූලික වැටුප වැඩි කෙරුවා. ගොවියට 4500ක රුක්මලා දුන්නා. ආයතනයේ ඉතා දියුණු තත්ත්වයක ගෙනා මේ වෙනකොට එකක් ජාතික පක්ෂ රජය බලයට ඇවිල්ලා නැවත අරහු මේ පෞද්ගලික ඉතවතුන්ට දේශපාලන ඇඳටයන්ට මේවා විකුණන්න සූදානම් කරලා තියෙනවා කියලා අපිට මේ වෙනකොට ආරංචි ලැබිලා තියෙනවා. ඒ නිසාවෙන් අපි අද 12ක් එකත් අතර කෑමපැයේ සූදානම් කරලා තියෙනවා. පෞද්ගලීකරණයට විරෝධය පෑමක් විදිහට සහ සෙවනගල මේ තරම් ලාභ ලබන ආයතනයක් විදිහට ඒ තත්ත්වයට ඉර දෙන්න කිසිේත්ම සූදානමක් නැහැ. අපි විගතම මේ සටන ගෙනියනවා.